සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්ඛිස්සං දුසීලෝ හි බහුජනෝති මෙම නාලිකාවන් ඔස්සේ සද්ධර්ම දේශනාවන්ට සවන් දෙන අසන දහවර පින්නතුනි අප මෙම කරුණ ඔබ වෙත ඉදිරිපත් කිරීම තුළින් ධර්ම ශ්‍රවණයෙන් සෑහීමට පත්වීම පමණක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය කොට එයින් කියන ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය ඔබේ ජීවිතයට එකතු කර ගැනීම තුළින් සැනසීම සඳහා තිබෙන මාවත විවර කරගන්න ප්‍රායෝගිකව ක්‍රියා කරන්න කියන එක තමයි අප නොකියා කියන්නේ ඔබට. ඒ සඳහා උත්සාහවන්ත වෙන අය. ඒ සඳහා නිවැරදි නොවන විවිධ ක්‍රියාමාර්ග ගන්න අය සිටිනා බව අපට වැටහෙනවා. නමුත් නිවැරදි නොවන ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් වශයෙන් මේ කියන සැනසීම උදාවන්නේ නැහැ. නිවැරදි නොවන ක්‍රියාමාර්ග වලදී කිසියම් ආකාරයක දුකින් දුක යටපත් කිරීමක් කෙටි කාලීනව මගහැර සිටීමක් ආදී දේවල් සිදු වෙන්න පුළුවනි. සැබෑවටම ධර්මයේ සරණින් එයට මුහුණ දී ඒ අපට වේදනාගෙන දෙන්නා වූ හේතු ටික විනාශ කරලා දාන්න පුළුවන් නම් අනේ බඳු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සඳහායි අප ධර්මදේශනාවන් ඉලක්ක කරනු ලබන්නේ. අප ඉහතින් සඳහන් කළ ගාථාව තිලෝකර බුදු පියාණන් වහන්සේ මුහුණ දුන්නා වූ සිදුවීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය විස්තර කිරීමක්. එහෙත් ධර්මදේශනාව උන්වහන්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය විස්තර කිරීමෙන් නිමාවට පත්වන්නේ නැහැ. ඒ ආදර්ශයට අරගෙන ඔබගේ අපගේ ජීවිතත් එලෙස සකස් කරගන්නේ කෙසේද කියන කරුණ පැහැදිලි කිරීමටයි අද ධර්ම දේශනාව අප ඉලක්ක කරගෙන තිබෙන්නේ. ශරීර රූපස්සය වර්ණාකලේ නැතුව පිළිකුල් කළයි කියන අදහසක් තුළ මාගන්ධය නම් කාන්තාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අමනාපෙන් වෛරයෙන් පසු වෙනවා. එබැවින් මිනිසුන් මත්පැන් බොන්නටදී උන්වහන්සේට අපහාස කරනු ලබනවා. දෝෂ දර්ශනයට ලක් කරනු ලබනවා. ඇනුම් පද කියනු ලබනවා. මේ අනුන් පද දරා ගන්නට බැරුව ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි මේ නුවර හරි කරදරයි, මේ චෝදනාවට දරා ගන්න බෑ, අපි වෙන නුවරකට යමුයි කියලා කියනවා. ආනන්දේ එතනදී චෝදනා කරන්න ලැබුවොත් මොකද කරන්න කියලා අහපුවාම වෙනත් තැනකට යමුයි කියලා කියනවා. ඒ ක්‍රියාමාර්ගයේ සාර්ථක වන්නේ යම් අභියෝගයක් යම් ගැටලුවක් හටගත්තා නම් එතනදී මේ निराකරණය කරගත යුතුයි කියන බුදු වදනක් එතන ප්‍රකාශ කරලා තිබෙනවා. මේත් හොඳට මතක තබා ගන්න. පසුපතට තැබීම හෝ ඉදිරියට තැබීම නොව ගැටලුවක් ඒ මොහොතේ निराකරණය වෙන ආකාරයට කටයුතු කිරීම සුදුසු බව උන්වහන්සේගේ ආදර්ශමත් ක්‍රියාකලාපය තුළ පවතිනවා. මේ සිදුවීම මුල් කොටගත් සිද්ධියක් තමයි උන්වහන්සේ ගාතාවකින් උපමා කතාවක් මගින් පැහැදිලි කරලා තිබෙන්නේ. මේ උපමාවට සම්බන්ධයි ඇතෙක් ඊතල සම්බන්ධයි. යුද්ධයකට යාමේදී ඊතල වලින් ලැබෙන වේදනාව දරා ගැනීමට අවශ්‍ය බව පැහැදිලි කරනු ලබනවා සංග්‍රාමයේ ජයගන්තනවා. තමන් වහන්සේත් ඒ වගේ කියලා තමයි මේන් කියන්නේ. අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං. එදා සංග්‍රාමයේ සඳහා යුද සඳහා ඇතුන් අරගෙන ගියා. මේ ඇතුන් බලකොටුවලට පහර දෙන්න ගියාපුවම බලකොටු මුදුලේ ඉන්නා වූ සතුරු පාර්ශවයේ අය ඊතල වලින් විදිනවා. මේ ඊතල ඇතුගේ ඇඟේ වැදුනහම රිදෙනවා ඇත්තටම. රිදිලා ආපහු දිව්වත් පරාජය බාරගත්තා වෙනවා, සංග්‍රාමයේ ජය ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඇතු පොහුණු කළ ඇතෙක් බැවින් දන්නවා ඊතල පාර මරණීය තුවාලයක් නෙවෙයි කියන එක. ඒක දරාගෙන ඉදිරියට යනවායි කියලා පෙන්වන්නේ. චාපාතෝ පතිතං සරං, දුන්නෙන් නිදී ඇවිදින් වදින්නා වූ ඊතල සංග්‍රාමයේදී. ඒකට කියනවා ඉවසනවායි කියලා. දැන් ඔය විජිතපුර සංග්‍රාමයේ වැනි සංග්‍රාමවලදී කඳුල ඇතාගේ පිටට රත්කල යපස් සංග්‍රාමවල කඳුරවල උඩ ඉඳලා හෙළුවයි කියලා කියනවා බලකොටුවල. ඇතු කෑ ගහගෙන ආපහු ගියයි කියලා කියනවා. ඒවා ඉවත් කරලා ආපහු වෙහෙත් ගල්ලා ආයෙත් මේ ඇතා ඒ සංග්‍රාමයේ තෙව්වයි කියලා කියනවා බලකොටුවෙ ඉන්නේ. ඒ පුහුණු කළ ඇතා එහෙම ආපහු යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ස්වකීය චරිතයේ පුහුණු කළ ඇතෙකුට සමාන කරන ලබනවා. කොහොමද? අර ඇතෙක් මෙන් සංග්‍රාමයේදී ඊතල පහර දරා ගන්නා වූ ඇතු යම්සේද අතිවාක්‍යං තිතික්කසං දුස්සීලෝහි බහුජනෝ. සමාජයේ සිල්වත් තමයි පංචශීලය. පොයේ දවස් අට සිල් වලින් සිල්වත් තමයි. තවත් ඒ වගේ සිල්වත් වලින් යුක්තයි පුතග්ජන භාවය තුළ. ඒ වුණත් පුතග්ජන කියන පුද්ගලයාට ලෝභයේ දේශේ මොහේ හිතට ආපුවාම ඔය සිල් අමතක වෙනවා. ඒකට අතිවාක්‍ය සීමාව ඉක්මවන අනුම්පද දෝෂ දර්ශන දේශේ සංකලනය කළා වූ ප්‍රහාරය එතන අතිවාක්‍ය. ඒවා හරියට විසපෙව් ඉතල වගේ. යම් කෙනෙක් ලෝභයෙන් ද්වේෂයෙන් මොහයෙන් යුක්තව වචන කතා කරනවා නම් එහි තියෙන සැර අන්නයිට වදිනවා. ඒකයි විසපෙව් ඉතල වගේ කියලා කියන්නේ. එතකොට බොහෝ ජනයා මෙබඳු විස පෙව් හීතල වලින් දමා ගසනවායි කියලා පෙන්වන්නේ සමාජයට. ඔය සම්බන්ධයෙන් හොඳ ගාථාවක් තියෙනවා තවත් සූත්‍රයක. පුරිසස්හි ජාතස්ස කුටාරි ජායතේ මුකේ. පුරුෂයා කියව පමණින් හදන පුරුෂයෙක් සම්බන්ධෙම කියවෙන්නේ නැහැ. පුරුෂයෙක් කොයිස්ත්‍රයා උපදිනකොට කටේ කෙටේරියක් තියන උපදිනවලු. ඒ කෙටේරිය තමයි ඔය දුෂ්ට වචනේ, පරුස වචනේ. නමුත් මේක දේශේ කලවම් කරගෙන අන් අය විනාශ කරන්න ප්‍රකාව පාවිච්චි කරපුවාම යාය චින්දති අත්තානම් බාලෝ දුබ්බාසිතං බණේ කියලා කියන්නේ. එබඳු බාලව අනුවන තැනැත්තන් මෙබඳු දුර්භාෂිතයන් සුභාෂිත නොවන වදන් ප්‍රකාශ කරලා අනිත් අය නෙමේ වනසනවායි කියලා කියන්නේ. යාය චින්දති අත්තානම් ඒ කටේරියෙන් තමන් සිද ගන්නවා. එබැවින් අපට කිසිවිටකත් මේ විසපෙව් ඊතල හා සමාන දේශසහගත හැඟීම් එක්රස් කළා වූ මුසුකලා වූ වදන් පරුස වදන් කිසිවිටකත් අන් අය සඳහා භාවිතා කළාට තමන්ට ඒන් සිදුවන අයහපතෙන් වළක්වා ගන්න පුළුවන් කමක් නැහැ. බුදුන් වහන්සේ වදාරන්නේ දුන්නෙන් නිදීන ඊතල දරා ගන්නා වූ ඇතෙක් මින් සංග්‍රාමයේදී මමද මේ බහුතර සමාජයේ අයගේ දුසිල් වදන් පරුස වදන් වලින් රිදුම් කන්නේ නැහැ බාර ගන්නෙ නැහැ කියන එක තමයි පැහැදිලි කරන්නේ. මේ සම්බන්ධයෙන් මට හමු වුණ කතාවක් තිබෙනවා. ඒක ත්‍රිපිටකයෙන් පරිබාහිරයි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේ කෙරෙහි අමනාපෙන් පසු වෙනවා බමුණා ඇතැම් අය. එනිසා යන යන තැන ලිං වලට පොල් අතු දාලා වතුර ටිකක් බොයි කියලා පොලේ දාලා වහනවා. දිනක් එහෙම ගමනක් වඩමින් සිටියේදී පිරිසක් එකතු වෙන උන්වහන්සේට හොඳටම සංග්‍රහයක් කරනවා පරස වදන්වලින්. උන්වහන්සේ නිහඬව දරාගෙන ඉන්නවා. අවසානයේදී ප්‍රකාශ කරයි කියලා කියනවා මම මේහා ගමකටයි වඩින්නේ. හෙට දවසේ මම ආපහු වඩිනවා. තවත් බණින්න තියෙනවා නම් එක්වස් කරගෙන තියාගන්න කියලා. අවුරුදු 35ට පෙර බෝධිද්‍රමූලයේ සම්මා සම්බෝධියට පෙර දිනම් ඔවට උත්තර මගෙන් සමහරට ලැබෙන්න පුළුවන්. දැන් නම් ඔවට ප්‍රතිඋත්තර ලබා ගන්න තැනක නෙවෙයි, ඔවෙන් කලබල වෙන තැනක නෙවෙයි මම ඉන්නේ කියලා ප්‍රකාශ කරයි කියලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ පූර්වාදර්ශයයි. මේ පූර්වාදර්ශය ගැන කටපාඩම් කළ පමණින්, කතාව පාඩම් කරගත්ත පමණින් අපට සිදුවෙන අර්ථයක් නැහැ. මේ සමාජයේ බොහෝ ජනතාවක් පෘතග් ජනනම්. ඔවුන්ගේත් කටේ කෙටේරිය තියෙනවා. ඔවුන් පුහුණු නොකළ ඇත්තු. මේ පුහුණු නොකළ ඇත්තු නැත්නම් තවත් දෙකින් කියනවා නම් ඊතල පහරවල් මේ සංග්‍රාමයේදී එනවා. මේ ජීවන සංග්‍රාමයේදී. ඒවත් දරා ගන්නට පුහුණු කළ ඇතෙක් බවට පත්වන්නේ කොහොමද? මෙන්න මෙයයි අද අපි පැහැදිලි කරගන්න ඕනේ. මේකට පුහුණු කළ ඇතා කියන වචනෙන් පෙන්වන යම් කෙසේ පුහුණුවක් අවශ්‍යයි, පුහුණුවක් නැතුව බෑ. බලන්න මෙන්න මෙබඳු උදාහරණයක් දෙකක් මා ඔබට ඉදිරිපත් කරන්න. අපම යන එන බස් රථවලදී, වාහනවලදී, මහමගදී ඔය ධාවනයේ දෝෂයක් හෝ මොනවා හරි හේතුවක් නිසා පේදුරු මහත්තුරු මහත්තුරු අතර අතක් දික් කරලා අපිට මේ මාධ්‍යක කියන්න බැරි භාෂාවෙන් වචන පාවිච්චි කරලා වාහනේ එලවන්නේ කොහොමද කියලා අහන අය ඉන්නවා. අපි ඉන්නවා කියලාත් නැතුව සංසුන්ව වාහනේ ධාවනය කරන ගියාට ඒ සිදුනාව සිද්ධ වෙන නිසා ඔහුගේ හිතට තද කලබලයක්, ද්වේෂයක් හට ගන්නවා. එවිට ඉන්න හිතෙන් දැන් අමතක වෙලා නොසරුප් වදන් භාවිතා කරනවා. විතරක් නෙමෙයි, සමහර විට වාහන වලින් බහලා ඔවුනොන්ට පහර දී ගන්නවා. අන්න සංග්‍රාමයේ ඊතල ප්‍රහාරය වදිනවා. දෙන්නට දෙන්න ඊතල විද ගන්නවා. පරිසවචනේ දරා ගන්න බැරුව අන්තිමට ඒ දබරයකින්, පහර දීමකින්, නඩුවකින්, අලාභ ගෙවීමකින්, නැත්නම් දේපල හානියකින් කලවර වෙනවා. තවත් සමහර ඉබඳ තැන් තිබෙනවා ක්‍රීඩාවැනි අවස්ථාවල. ඔවුනොවුන් ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කිරීම සඳහා ක්‍රීඩා නීති ඉක්මවා යමින් නොසරුප් වදන් භාවිතා කරමින් අන් අයට වදනින් පහර දීම සිදු කරනු ලබනවා. පෙරලා පහර දීමට යාමෙන් මේක ද්වන්දව සටනක් බවට පත් වෙලා වාග් ප්‍රහාරය දනුමුගුරු ප්‍රහාරයක් බවට පත් වෙලා අනතුරුව තුවාල කර ගැනීමෙන් කෙලවර වෙන අවස්ථා නැත්තේ නොවේ. මේකත් වඩා හොඳ ඛේදවාචකයක් මම දකිනවා. අපේ දුරකථන වලට ලැබෙන තොරතුරු සහ අපේ දැසින් දකින තොරතුරු ආශ්‍රයෙන් මම මේක කියලා ඉන්න වෙනවා. සැබවින්ම වත්මන් සමාජයේහි තාරුණ්‍යක් සමග බොහෝ දිනේ අවාහ නැත්තම් විවාහ යුග දිවියට එළඹෙනවා. ඔවුන් අලුත්ම අලුත්යි. ඔවුන්ගේ ජීවිතයට ඔවුන් අලුත්. මනාලය සහ මනාලිය. ඒ කටයුතු කරන අය රන් හුවේකින් ඔවුන්ගේ දෑගිනියකට බැඳ තව සමහර විට සෙත්තරිත් කියා පෙන්වඩා අත පෙන්වක් කොට අදින් පසු ඔබ දෙදෙනා දෙදෙනෙක් වශයෙන් නොව එක් අයෙක් වශයෙන් හිතන්න කියලා අනුශාසනක් කරනවා. මේ සවන් දෙනව ඇත්තෙත් ඒ වගේ අනුශාසනා කරන අය, අනුශාසනා ලැබූ අය විය හැකිනේ. හොඳයි, අවුරුදු 30ක් 40ක් 50ක් 60කට ජීවත් වුණත් එහෙම දෙදෙනා එක්කෙනෙක් වෙනවද, දෙදෙනා දෙන්නට පේන්න බැරි තරමට දෙන්නෙක් වෙනවද, නයි පොළඹුන් වගේ වෙනවද කියන එක ඔබම හිතා බලන්න. මා දකින දෙයක් මෙහිදී. වත්මන් යුගදීවි නැවත සංස්ථාව තුල වයෝවෘද්ධ භාවයේදී සාමයෙන් සමගින් සමාදානයෙන් ඔවුනොවුන්ට ප්‍රිය කරමින් ජීවත් වෙන අය 10%ක්වත් ඉන්නවද කියලා සැකයි. ඔවුන් මේ ඈත්ුනේ ඇයි? සැබවින්ම ජීවිත අවසානයේ වන විට තමන් හදාවදාගත්තු දරුවන්ට තමන්ගේ දරුවන්ගේ කුටුම්බයන් සංරක්ෂණය කරන්න තිබෙන බැවින් මව්පියන් ළඟටම වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. දූ දරුවන් අපාත හැර යාවි උන්ගේ දරුවන් රකින නියම. මුත්තනුවන් මිත්තනියව සැනහෙමු කියලා කියනවනේ. මහගේ පුළුවෞපිය සිවතා. එහෙම ඉන්නවද මේ සමාජයේ? තව ගීපදයක් මට මතක් වෙනවා ළමා කාලේ ඉගෙනගත්ත. විවාහ වී තරුණ බිරිඳ පතා එන සුවේ රන්තිදී මුතු මැණික් මල්හන් නොවේ. ඒ වගේ වදන වෙනසක් තියෙන්න පුළුවන්. අන්තිම වදනේ තියෙනවා මෙන්න මෙහෙම. ආදරයෙන් අමතනු වෙන එම මට ඇති. ඇයි මේ දෙදෙනෙක් අතර තියෙන ආදරය වෙනුවට තරහව වෛරය දුරස්ථ භාවයක් ඇති වෙන්නේ? ඔවුනොන්ට කතා කරගන්න බැරි තරමට, ඔවුනොන් ප්‍රිය කරන්නේ නැති තරමට වෛරයක් ඇති වෙන්නේ. එතකොට සමීප වීමද ඈත් වීමද වෙලා තිබෙන්නේ. දෙදෙනෙක් අතර, සහෝදරයන් දෙදෙනෙක් අතර, පවුල් දෙකක් අතර, තවත් දේශපාලන පක්ෂ දෙකක් අතර ගත්තාම මේ සම්බන්ධතාවයන් පළදී යාම නොවේද අපට නිරන්තරයෙන් දකින්න තිබෙන්නේ. මේ සම්බන්ධතාවයන් පළදී යාම සඳහා මේ අතිවාක්‍ය බොහෝසේ බලපානවා නේද? අන්නේ බැවින් මේ සම්බන්ධතාවයන් පළදී වීමෙන් කාටවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. ද්වේෂය වැනි දෙයක් නිරන්තරයෙන් සිතේ භාවිතා කිරීම තුළ ශරීරය තුළ රාශි වෙන්නා වූ රූපය තරම් හොඳ දේවල් වෙන්නේ නැහැ රූප කලාප. ඒවා අනිවාර්යෙන්ම නිරන්තර රෝගයක් බවට පත් කරන රෝග ලක්ෂණ මතු කරන ඇතැම්මිට පිළිකා ආදී කාරක ප්‍රති හේතු වෙන දේවල් බවට පත් වෙනවා. එවැන්න සිත කියන එක ලෝභයෙන් දේශයෙන් මොහෙන් අපිරිසුදු කරන ජීවත් වෙනවායි කියලා කියන්නේ සැප ලබන මගක් නෙමෙයි සනසිල්ලක් ලබන මගක් නෙවෙයි. මේ මනවින් වටහා ගන්න ඕන. එහෙමනම් එම සමාජයක ජීවත් වෙන විට ඒ සම්බන්ධතා පළදු කරගන්න නැතුව බුදුන් වහන්සේ වදාළ පරිදි ඔවුනොවුන්ට කිරිපැන්සේ, කිරිහා පැන්සේ සමගියෙන් ජීවත් වෙනට වරම් නැද්ද මේ සමාජයට? පෘථග්ජන ස්වභාවයේදී නම් මේ සඳහා වරම ලැබෙනවාදෝයි? අන්නේ පුහුණු නොකළ ඇතෙක් නිසා හැම වදනක්ම බාර අරගෙන ඒවට ප්‍රතික්‍රියා දක්වන්නට යාම නිසා බැන්නොත් බනිනවා කියන වදන යටතේ, එවන තැනුන් පදයට ඇනුන් පදයක් කියන යන වචන යටතේ හැම විටම ක්‍රියා ප්‍රතික්‍රියා මගින් ජය ලබන්ට යන එක තමයි පෘථග්ජන භාවයේ ලක්ෂණය. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා උන්වහන්සේ පුහුණු කළ ඇතෙක් වගේ කියලා. අප ඉගෙන ගන්න ඕන මේ ලෝකේ ජීවත් වෙන විට මෙන්න මේ සම්බන්ධතා පළදු වීම තුළින් ඇතිවෙනා වූ දුක් ඛේදාන්තයන්ගෙන් අත මිදෙන්න සුහද සම්බන්ධතාවයකින් ඉන්නට, පණ ඇතිතුරු සහෝදරත්වයෙන්, මිත්‍රත්වයෙන්, ලෙන්ගතුකමින් ඉන්නට අපට මේ බුදු සමයේ මේ පෙන්වන දහම් පදයේ උපයෝගී කරගන්නට බැරිද? එවිට ඒ ජීවිතය සඳහා බලපාන්නා වූ ප්‍රායෝගික දහමක් නොවන්නේද? අතක තබා ගන්න. ඇතැම්හු පොයවැනි දවසකට විහාරස්ථාන වලට ගොස් කාය වචන සිත ශික්ෂාපද මගින් නම් අහිම්බස් වෙනවා. කොයි ආර ඇති කරගත්තා වූ සංවරයේ පෝජිත පූජන ස්ථානයේ විහාරස්ථානයේ ගෙදර ගේන්න බැරි වුණේ ඇයි? මේ බුදු පියාණන් වහන්සේ වදාරන සංවරය සබ්බදාසීර සම්පන්න වූ වදාළ පරිදි වර්තමානයේ ඔබ ජීවත් වෙන ඕනෑම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන් දෙයක් වෙන්න තෝරන. මෙහිදී මුල් වී පවතින්නේ වදන පමණයි. ඒ කියන්නේ මේ එල්ලෙන්නා වූ වදන් ප්‍රහාරයක් නෙවෙතන පෙන්වන්නේ. අතිවාක්‍යන්ත තික්කස. අතිවාක්‍ය දරා ගන්නවායි කියන එක. නමුත් පෘථග්ජන පුද්ගලයාට දරා ගන්න පුළුවන් කමක් නැහැ. හැම දෙයක්ම බාර ගන්නවා. මේ බාර ගැනීම බාර නොගෙනින්න තැන දක්වා දියුණු කරන්නේ කොහොමද? මේ සමාජයේ කල්පනා කරනවා දොස් පැවරීමමයි බාර ගැනීම. නින්දා කිරීමමයි බාර ගැනීම. අලාභ කිරීමමයි බාර ගැනීම කියලා. මේ දෙක එකක් වශයෙන් හිතනු ලබනවා. එහෙම මේ ලෝකයේ සිදුවෙන සිදුවීමම නම් අපට දුක් ගෙනත් දෙන්නේ. එහෙනම් කවමදාකවත් මේ ලෝකේ මිනිස්සුන්ට දුකින් මිදලා ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒත් වාසනාවකට මේ දෙක අතර පරතරයක් තිබෙනවා. මේ පරතරේ වටහා ගන්න ඕනේ. මේකට තමයි දක්ෂ වෙනවා කියලා මම කියන්නේ. ජීවිතේ දුකින් අත මිදීම සඳහා මේ දක්ෂතාවය ඔබ වටහා ගන්නට වෙනවා, දක්ෂ වෙන්න වෙනවා. ක්‍රීඩාවට දක්ෂ වීම, පිහිනීමට දක්ෂ වීම නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ ජීවන ගැටලුවේදී තමන් නොසන්සුන් වෙන, තමන්ගේ සිතෙහි සැඟවුණා වූ කෙලෙස් සතුරන් මතුවී තමන් සහ අන් අයගේ ජීවිත ගිනි තබන, දේපල ගිනි තබන මේ සිත තුළ සංගවා ඉන්නා වූ සතුරා ඉවත් කර දමන්නේ කෙසේද? ඒ සතුරා විනාශ කරන්නේ කෙසේද? අන්න මේකත් සංග්‍රාමයක්. දැන් අර කිව්ව සංග්‍රාමයේදී සතුරු බලකොටුව විනාශ කරන්නට ඇතාහි සර ප්‍රහාරය දරාගෙන ඉදිරියට යනවා. මේ සංග්‍රාමයේදී ඔබට ඒ සංග්‍රාමයේ සඳහා භාවිතා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අවියක් ලබා දෙනු ලබනවා. ඒ අවිය දරාගත්තොත් පමණයි මේ සංග්‍රාමයේ ජය ගන්න පුළුවන් වෙන්නේ. අතිවාක්‍ය නැමැති මේ ප්‍රහාරයන්, සර ප්‍රහාරයන් දරා ගන්න ඔබ කෙසේ දැනුවත් විය යුතුද? මෙන්න මේ දැනුවත් වීම නැති නිසා තමයි අර අපි හිතින් සඳහන් කළ පරිදි කිරිහා පැනිසේකට එන්න හමු වෙන අය අන්තිමට නයිසහා පොළඹ බවට පත්, පොළඹුන් බවට පත් වන්නේ. වෙරළු ගෙඩියේ හරියටකට කපාගෙන කොටසක් මව්පියන්ට තියාගෙන ජීවත් වෙන සහෝදරයෝ කල්යන විට ඔවුනොවුන්ට පෙන්වන්න බැරි සතුරන් බවට පත් වන්නේ. මොන අභාග්‍යයක්ද? මෙබඳු තත්ත්වයක් තුළ සහෝදරයන්ට සහෝදරියන් නැහැ, අම්මලාට තාත්තලා නැහැ, තාත්තා අම්මා එක්ක තරහයි, අම්මා තාත්තා එක්ක තරහයි, අසල්වැසියෝ එක්ක තරහයි. මේකද ජීවිතය කියලා කියන්නේ? මෙන්න මේ අවුල් ටිකෙන් නිදහස්ව මේ අවුල් අවුල් බවට පත් කරගන්න නැතුව ජීවත් වීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මෙතනට සරණ කරගන්න ඕනේ. ඒ කරගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න වෙනවා. මම මෙවදු උදාහරණයක් ඉදිරිපත් කරන්නම්. ඔබ මහාමග යනවායි කියලා හිතන්න. දෙදෙනෙක් පරස වචනින් දැනගන්නවා. ඒ අපට තේරෙන භාෂාවක්. ඔවුන් දෙදෙනා කේන්තියෙන් දැනගන්නවා, නැත්තම් දොස් පවරා ගන්නවා. අපට ඒ වදනක්වත් තේරෙන්නේ නැති නිසා අපිට කේන්තියක් තේන්නේ නැහැ. අපි hina වෙවි යනවා. නමුත් පරුස වදන පිට වුණා. බාරගත්ත කෙනාට කේන්තියාව අපි බාරගත්තේ නැති බැවින් කේන්තියාවේ නැහැ නේද? එතන බාරගත්තේ නැත්තේ භාෂාව නොවැටෙන බැවින්. මෙබැවින් මෙතන අපට තියෙනවා සිදුරක් උදව් උපකාර කරගන්න. බැනීම වෙනයි, බාර ගැනීම වෙනයි. අන බුදු පියාණන් වහන්සේ වදාරනවා බැනීම නවත්තන්න බෑ. පුරාණ පුරාණ මේතං අතුල නේතං අධ්‍යතනාමිච. නින්දන්ති තුන් නිමාසී නම් නින්දන්ති බහුබාණි නම් මිතබාණින් පිනින්දන්ති නත්ති ලෝකේ අනින්දතු අනින්දතු අතුල උපාසකතුමාගේ කතාවේ පෙන්නනවා. ඔක පුරාණ සිරිතක්. නිහඬව හිටියත් බනිනවා, වැඩිපුර කතා කළත් බනිනවා, ටිකක් කතා කළත් බනිනවා. ලෝකේ ඒකාන්ත වශයෙන් නින්දා නළුවෙක් නෑ. බුදුන් වහන්සේටත් එසේනම් බුදුන් වහන්සේගේ ගමනටත් බාධා කළා හිටියානම් අපේ වර්තමාන ජීවිතවලට මේ බුදු බාධා නොවේ කියන්න පුළුවන්. බාධා ජය ගන්න ඕන බාධා පමුණුවන අය විනාශ කිරීමෙන් නොවේ. වෙනස් ක්‍රමයක් බුදු සමීපෙන් උනර ලබනවා. වර්තමාන සමාජයේ පෘථග්ජන කියන්නේ ඇයි? ඒ බඳු තත්වයකදී කරදර කරුවා, කරදර කරන්න, කරදර කාරකය වෙනස් ක්‍රමයක් තදා විනාශ කිරීමෙන් ජය ලබන්න හදන එක. ඒ ජයග්‍රහී සංග්‍රාමයක් නොවේ. ඒ පරාජය කරා යන සංග්‍රාමයක්. මේ හානිය තේරුම් ගන්න. කය වැඩෙන්නාසේ සිතත් මේ ලෝභ අරමුණු, ද්වේෂ අරමුණු භාවිතා කරනවා නම් නිරන්තරයෙන් ලෝභ මූල, ද්වේෂ මූල, මොහ මූල බලවත් වෙනවා. ඒ බලවත් වෙන්න බලවත් වෙන්න නිරන්තරයෙන් ඔබ සතුටින් ඉන්න මොහොතට වඩා කනගාටුවෙන් තරහින් ඉන්න මොහොතවල් වැඩි. ජීවිත අගට යන විට මේක තවදුරටත් දරා ගන්න බැරි තරමට බලවත් වෙනවා. එවිට සම්බන්ධතා පළුදු වෙලා ඉවරයි. අලිත් සම්බන්ධතා සුහද බවට පත් කරගත නොහැකි ආකාරයේ. එබැවින් සම්බන්ධතා ඈත් වීමට මත් වෙන්න ඕනොන් වටහා ගන්න පුළුවන් නිනම් මේ සුහද බව ආරක්ෂා කර ගැනීම තුළ මේ සමාජයේ පවතින මාපිය දූ දරු අඹසමී ආදී කොට ඇති විවිධ සම්බන්ධතා ඉතා මිහිරි දේවල් බවට පත් කරගත හැකි නොවේද? මම නම් දකිනවා ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට, මවක් පියක් දරුවෙකුට, සැමියෙක් බිරිඳකට, සහෝදරයෙක් සහෝදරියකට කිසි විටක ද්වේෂය පදනම් කොටගෙන වදන් නිකුත් කිරීම නොකළ යුතුයි. පළමුවය නොසරුප් බැල්ම, දෙවෙනුව නොසරුප් වදුණක් නැත ඇනුම් පදයක්, තෙවෙනුවය පහර දීමක් පෙදුරුදි කියනවා අන්න විනාශය කරා යන පැත්ත. ආරම්භයේ පටන්ම දෙදෙනෙක් සොකිය සම්බන්ධතාවයේදී මේ කියන දේශමූලික ක්‍රියාකලාපය තපිත තබාගෙන පටන් ගන්නවා. අන්නේය තමයි මම දකින්නේ විවාහයක් වැනි සංස්ථාවක් සාර්ථක වෙන්න ධර්මීය අවශ්‍යතාවය. වත්මන් සමාජය උපකල්පනය කරන ලබන්නේ ධර්මීය විවාහයට බාධාවක් එහිඳ බනහල්නේ ජීවත් වෙලා ඉවර වෙලා කියලානේ. සම්බන්ධතා පළුදු කරගෙන ලෝභ දේශ මොහ මූල වැඩි දියුණු කරන දැන් බන හොයනවා. අර අභියෝග ටික ජය ගන්නට නෙවෙයිද බන ටික අවශ්‍ය? එබැවින් මේ සමාජයට අපි හඳුන්වා දෙන පණිවිඩය වන්නේ වයෝවෘද භාවයට පත් වී බණ තේරන තුරු ඉන්න එපා. තාරුණ්‍ය ඉන්නවා නම් තාරුණ්‍යම තේරුම් ගන්න මේවා. ඒ තේරුම් ගත්තයි කියලා ඔබේ අවශ්‍යතාවයන් ඕනෑකම් කිසිවක් බැහැරවන්නේ නැහැ. බැහැරවන්නේ ලෝභ දේශ මොහ පමණයි. ඒවා නැතුව ජීවිතේ ගත කරන්න පුළුවන්කමක් තිබෙනවා. කොහොමද මේ සිද්ධිය සිදුවෙන්නේ? ඊතලයක විසතැවුරුවොත් ශරීරගත වෙනවා. ඊතලයක් ශරීරයේ වැදුනම රිදෙනවා. නමුත් වදනක් කියන එක එහෙම ඊතලයක් වගේ දෙයක් නෙවෙයි. වදනේ නසරු ස්වභාවයන් සංකලනය කරලා තිබෙන විට, එකතු කරලා තිබෙන විට ඒ අපේ ශ්‍රවණ මාර්ගයෙන් නැත්තම් දසවන් මාර්ගයෙන් අපි අසා ගන්න ලබනවා. මේ සෝත විඥානයේ මාර්ගයෙන් මේ බාර ගැනීම තුළ Tamanට සිදුවන්නේ අයහපතක්, පාඩුවක්, නින්දාවක් ආදී වශයෙන් බෙදීම තුළ තමයි මේ සංසුන්කම නොසන්සුන්කමක් බවට පත්වන්නේ. මෙන්න මෙතන තමයි මේ මෙතන මේ කතාවේ කතා කරන්නේ කන ගැන විතරයි. නමුත් අපට ඇසක් ගන්න පුළුවන් දෙන්න. නාසයක් ගන්න පුළුවන්. දිවක් ගන්න පුළුවන්. කයක් ගන්න පුළුවන්. හැම එකක්ම ගන්න පුළුවන්. අර වගේමයි. එබැවින් බාහිර ලෝකයේ තියෙන සිදුවීම් නොවේ අපට දුක් ගෙනත් දෙන්නේ. බාහිර ලෝකයේ සිදුවීම් එදක් සිදුවන, අදක් සිදුවන, ඉදිරියටත් සිදුවේවි. අටරෝධාමට ආйти දේවල්. අපට පුළුවන්කමක් තිබෙනවා නම් ඒවට ප්‍රතිචාර නොදක්වා ඉන්නට, බාර නොගෙන ඉන්න පුළුවන් තැනකට අපේ මානසිකත්වය උසස් කරගන්න. අර භාෂාව නොතේරෙන නිසා ප්‍රතික්‍රියා නොදක්වා ඉන්නේ උසස් මානසිකත්වයක් නිසා නෙවෙයි. ඒ වදන් පෙළ නොඇතීම තුළින් තමන්ගේ ඇතුළත සැඟවුණා වූ ද්වේෂහගත ස්වභාවය මතු නොවන නිසා. ශාරීරිකව මිනිසුන් සමාන වුණාට මේ ද්වේෂහගත, ලෝභසහගත ස්වභාවයන් හෙදී වෙනස්කම් පවතිනවා. එක එක පුද්ගලයාට මේ ද්වේෂහගත හැඟීම් උපදින්නේ එක එක තැන්වලදී, එක එක පුද්ගලයෙක් නිසා. සමස්තයක් වශයෙන් හැමෝම තේරුම් ගන්න. සමහර විට තාත්තට අම්මා, අම්මට තාත්තා, සැමියාට බිරිඳ, බිරිඳට සැමියා, සහෝදරයාට සහෝදරිය, ගුරුවරයාට ශිෂ්‍යයා, පාලකයාට සේවකයා ආදී වශයෙන් මේකේ ප්‍රභේදයන් තියෙන්න පුළුවන්. කොතනක හරි ඔබට මේ බඳු හදාගත්ත හතුරෙක් නැත්තම් අමනාපය අවසන්න කාරණයක් තියෙනවා. ඇතැම්ම ප්‍රකාශ කරන්නේ මේ නොසරුප් ස්වභාවයේ මතු වෙනකොට පේනකොටත් නයාට අඳුකල වගේ කියලා. අන්න ඔබ දුකට හේතු හදාගෙන දුකටපත් වෙනවා. මේ හේතු හැදෙන්නේ කොහොමද? මේක තේරුම් ගන්න වෙනවා. මෙහිදී අපට වටහා ගන්න අවශ්‍ය වෙනවා මේ මිනිසත් ස්වභාවය වසර ගණන් 60 70ක් 80ක් 100ක් වශයෙන් කතා කළාට සියලුම ප්‍රශ්න පවතින්නේ වර්තමානයේ කියලා. අවුරුදු 100ක් ගියත් 1000ක් ගියත් කොච්චර කාලයක් ගියත් වර්තමාන මොහොතේ තමයි යමෙකුට ගැටලු ගැටුම් පවතින්නේ. මේ ගැටුම් සමතකරණය සඳහා ඔබ දන්නා වූ දැනුමින් පරිබාහිරව බුදු පියාණන් වහන්සේ වදාළ ගැඹුරු අවබෝධයකට යා යුතුයි කියලායි මගේ කල්පනාව. මම දන්නවා ඇතැම් අය සහෝදර සහෝදරියන් අතර අමනාපයක් නැත්තම් කේන්තියාව දැක්කම කතා නොකර ඉන්නවා. බිරිඳට කේන්තියාව බව දැක්කම සැමියා කටපියන් ඉන්නවා. සැමියාට කේන්තියාව බව දැක්කම බිරිඳ කට ප්‍රවේසම් කර ගන්නවා. එහෙමත් මේ අර්බුද වළක්වා ගන්න අය ඉන්න බව මා දැකලා තිබෙනවා. අසාති වෙනවා. ඒක හොඳ දෙයක් වුණත් ඒක 100%ක් සම්පූර්ණ ක්‍රියාමාර්ගයක් වන්නේ නැහැ. එබැවින් බාහිර ලෝකෙ සිදුවෙන සිදුවීම් නිසා කැළඹීමට පත්වන මේ ස්වභාවය අපි සංසිඳවා ගන්නෙ කොහොමද? ඔබ දැක තිබෙනවාද රූකඩ සංදර්ශන? රූකඩය කියන්නේ නටන්න පුළුවන් වස්තුවක් නෙවෙයි, අජීවී වස්තුවක්. නමුත් අපේ දැස් ඉදිරිපිට රූකඩයක් රඟපාන්නේ නටවන නිසා. ඒකට කියනවා නූල් සූත්‍ර කියලා. ඇසරන පෙන්න සියුම් නූල් මගින් කරන කම්පනයක් මගින් තමයි අපිට මේ රූකඩේ නටනවා පෙනෙන්නේ. රූකඩේට පණ නැති වුණත් මේ නැටවීම නිසා නටනවානේ. ඔබත් බාහිර ලෝකයේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ කාරණා නිසා මෙසේ දඟලනවා නම්, කලබලයටපත් වෙනවා නම් ඔබත් රූකඩයක්. දැන් මේ රූකඩේ නතරේ නවත්තන්න මොකද කරන්න ඕන? නූල් සූත්‍රයේ සම්බන්ධය කඩන්න ඕන. අන්න ඒ වගේ වර්තමාන සමාජයේදී Taman මිනිසත් බව ඉක්මවා ගොස් යක්ෂයෙක්, ප්‍රේතෙක්, තිරිසනෙක් බවට පත් වෙන මේ සිත ඇතුළත සැඟී සැඟවී පවතින ආ වූ හැඟීම් උත්සන්න වෙන්නට, මතු වෙන්නට ඉඩ නොදී, බලවත් වෙන්නට ඉඩ නොදී සිත තුළින් මරා දමන්නේ කෙසේද? අන්න බුදුරජාණන් වහන්සේගේ පොහොන් එවිට අප මේකට කියන්නේ ලෝභ කරනවා, මෝහ කරනවා, දේශ කරනවා, මෝහ කරනවා. ලෝභ අත්තං නජානාති ලෝභ ධම්මං නපස්සති. කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ ධම්මං නපස්සති. අන්ධකරණ සූත්‍රය එහෙමයි සඳහන් වෙන්නේ. අපේ හිතට මේ ලෝභය හෝ කිපීම ආපුවම ආර්ථයක් දකින්නේ නැහැ, ධර්මයක් දකින්නේ නැහැ. අන්ධන්තමං තදා හෝති යං ලෝභං යං දෝසං සහතේ නරං. ඔහු අන්ධයෙක් බවට පත් වෙනවා. එබැවින් මේ අන්ධ භාවයට පත් නොවි ඉන්නට, අපේ සිත තුළට මේ දේවල් නොපැමිණෙන්නට නම් නොපැමිණෙන හේතු වලින් මග ඇර සිට බෑ. පැමිණෙන්න තියෙන හේතු නිසා පැමිණෙන්න තියෙන හේතුව අපේ සිතින් අයින් කරගන්න වෙනවා. අපි වදනක් ගනිමු මෙතෙන්ද? ලෝභක්ඛේ නිබ්බාණං, දෝසක්ඛේ නිබ්බාණං, මොහක්ඛේ නිබ්බාණං. ලෝභයේ දේශේ මොහේ ඉතිර නැතුව බිඳුව දක්වා ශේ ක්‍රීම නිවීමයි කියනු ලැබේ. ඔබ කෘතඥ සමාජයේදී නිවීම වෙනුවට ලෝභයේ දේශේ මොහය එක්රාසු කිරීම නේද භාවිතා කරන්නේ? බාර ගැනීම නෙමෙයිද භාවිතා කරන්නේ? උපාදා පරිත්තස්ස සූත්‍ර දේශනා කරන බුදුන් වහන්සේ වදාරනවා මේ දේවල් අල්ලගත්තම තමයි තැවුල පටන් ගන්න. අල්ලගන්නේ නැත්තම් තැවුල නෑ කියන එක. අල්ලා ගැනීම නොපුණෝ ඇතාගේ ස්වභාවයයි. අල්ලා නොගෙන ඉන්නට පුළුවන් එක පුහුණු කළ යතාගේ ස්වභාවයයි. එබැවින් මේ අල්ලා ගැනීම සහ නොගැනීම අතර පරතරය අපි තේරුම් ගන්න වෙනවා. බලන්න මේ එදිනදා ජීවිතයට යොදාගත හැකි දහමක් නෙවෙයිද කියලා. එබැවින් බුදු සමය අතිශයින් ප්‍රායෝගිකයි. වර්තමාන මොහොතේ පවතිනා වූ ජීවන ගැටලු වලට මේ නසරු පදන් තුළින් ඇතිවෙනා වූ අර්බුද සියල්ල සමනය කරන සුළුයි. කල්පනා කරලා බලන්න, දෙදෙනෙක් අතර, දෙපිරිසක් අතර, පක්ෂ දෙකක් අතර, ගම් දෙකක් අතර ආදී වශයෙන් මේ ඇතිවෙන අවුල් වියවුල් මේ බාර ගැනීම තුළ සිදුවෙන දේවල් නොවේද? ඔබ තුළ සැඟවී සිටින්නා වූ ඔබේ මායාව හේවත් ද්වේෂය හෝ මෝහය අවදීීමේ ප්‍රතිඵලය නොවේද? එබැවින් ඒ සිත තුළ සැඟවී සිටින්නා වූ මායාව අවදි වෙන්න නොදී මරා දමන්න ක්‍රමයක් නැද්ද? සාමාන්‍ය ස්වභාවයේ ගත් කල ඒ අවදි වුණාම ඒ අයමත් කියන්නේ ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියලා. මේ බඳු මිනිසාගේ මිනිසත්කම් නසාලන, මිනිසා තිරසනෙක් බවට පත් කරන්නා වූ දුෂ්ට බලවේගයක් තමයි සිත තුළ පවතිනා වූ ලෝභ මෝහ දේශ මෝහ කියන්නේ. මේවට අපි පොහොර දානවා. කුඩා දරුවන්ගේ මේවා බරපතලවනේ. ගසකට පොහොර දමනකොට ගසේ පළ වැඩි වන්නාසේ මේවන් නැවත නැවත භාවිතා කිරීමෙන් ටිකෙන් ටික තමයි ශරීරයක් වැඩෙන්නාසේ මේ මූලයන් වැඩෙන්නේ. එකවර කෙනෙකුට තරහින් ඉන්නේ නේ. නැවත නැවත ඒ භාවිතා කිරීම තුළින් තමයි ශක්තිමත් වෙන්නේ. කිසියම් කෙනෙකුට කලකිරීමක් ඇති වුණොත් ඒ කලකිරීම නිරන්තරයෙන් වර්ධනය වෙනවා. මට නම් දැන් ජීවිතේ පාවෙලා කියලා කියන්නේ ඒකයි. තව ටිකක් එහාට ගියාම කටින් ප්‍රකාශ වෙනවා මොනවා හරි කරලා ජීවිතේ නැති කරගන්නවායි කියලා. ඔය වතාවක් නොවේ දහ වතාවක් සිය වතාවක් සිත තුළ මේක ගමන් කිරීමේ ප්‍රතිඵලයයි. අනතුරු අවස්ථාවක් එනවා, තමන්ට තමන් පාලනය කරගත නොහැකි අර සිද්ධිය සිදු වෙනවා. එබැවින් ඔබ කල් ඇතුව තේරුම් ගන්න ඔබට හානි පමුණවන්නා වූ මේ පිළිකා බීජය එපා වෙනවයි කියන මේක ඔබේ හිතේ රෝපණය කරලා මේකට පොර දාන්න එපා. ඔබ පෘථග්ජන සමාජයේ සිදුවන්නේ මේයි. මෙබඳු දුෂ්ට බලවේගයන් සිතේ රෝපණය කරගෙන නැවත නැවත භාවිතා කිරීමෙන් බලවත් වෙනවා. අන්තිමට ඒ ගින්න තමන් ඇතුළු අන් අයත් දවාලවනවා. ගින්නක් කියන එක ඇවලුනහම ගින්නට සමාවක් නැහැනේ, හොඳ නරක කෙනා කියලා නැහැනේ. එබැවින් මේ සමාජයේ හුඟක් දින ඇති කරන්නේ ලෝභ ගින්න සහ ද්වේෂ ගින්න මගින්. පුද්ගලයන් පමණක් නොව වස්තු දේපල පවා දවාලන ලබනවා. එබැවින් මිනිස් సంతානිය තුළ නොතිබිය යුතු, මිනිස් సంతානින් ඉවත් විය යුතු, එදිනදා සම්බන්ධතාවයන් හිදී භාවිතා නොකළ යුතු බලවේගයක් තමයි මේ අතිවාක්‍යන්ති තික්කිසන් යටතේ පෙන්වන කාරණාව. කොහොමද අපි මේක දරා ගන්න තැනට එන්නේ? මම යොසනවා කිවට බෑ. මම කේන්ති ගන්න නැතුව ඉන්නවට බෑ. එතන පරතරේ තේරුම් ගන්න. ඔබ සහ ඔබේ හිතවතෙක් මමගේ යමින් සිටියේදී හිතවතාගේ විරුද්ධවාදියෙක් ඔහුට දොස් පැවරීමේදී ඔහුගේ බාර ගැනීම නිසා ඔහු කේන්ති අර ගන්නවා. ඔබේ බාර ගන්න නැත්තම් ඔබ hina වෙ ඉන්නවා. දැන් තේරෙනවද බැනීම වෙනයි බාර ගැනීම වෙනයි කියලා? බාර ගැනීම නොවේද මේ කලඹීම ගෙනත් දෙන්නේ? මෙන්න මේකට කියන්නේ කුමක්ද බුදු සමයේ? අනේක තේරුම් ගන්න වෙනවා. ඒකට කියන්නේ ඒ ඒ අවස්ථාවේදී මේ උපදින හැඟීම් මගේ කොට, මම කොට, මගේ ආත්ම කොට ගන්නවායි කියලා. මගේ කොට, මම කොට, මගේ ආත්ම කොට. අපි සාමාන්‍යයෙන් කතා කරන අර්ථයට ගැඹුරින් දෙයක් මේ මගේ කියන එක වෙතන. දැන් ඔබ නම් ඔබේ ඇඳුම් මගේ, ඔබේ නිවාසය මගේ, ඔබේ ඇඳ මගේ, ඔබේ දරුවන් මගේ කියලා කතා කරන්නේ. එහෙම කතා කරන්න එපායි කියන්නේ නෙමෙයි මෙයා මහන්සි වෙන්නේ. ඒ සම්බන්ධතාව හැබෑවටම ලෙන්දතුව තියෙන්න ඕන. නමුත් මේ කියන එක එහෙම දෙයක් නෙමෙයි. ද්වේෂයේදී ද්වේෂය මගේ වෙනවා. ඊට පස්සේ ඒක මම වෙනවා. ඒක මගේ ආත්මය වෙනවා. බයේදී බය මගේ වෙනවා. ඒක මම වෙනවා. මගේ ආත්මය වෙනවා. මෙසේ එක් එක් අවස්ථාවේදී ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බය, වෛරය, කනගාටුව, දුක ආදී කොට ඇති මේ හැඟීම් මාරුවෙන් මාරුවට ඔබව පෙළනු ලබනවා මමත්වයේ විසින් ඔබේ. අන්න බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කර වදාළේ පෘථග්ජන පුද්ගලයා ජීවත් වෙන්නට යාම තුළ මම මගේ මගේ ආත්ම නැත්තම් මගේ මම මගේ ආත්ම කියන සංකල්පය ධර්මයේ විදිහට භාවිත කරනවායි කියලා. අන්න වෙනම මල් පහන් පූජා කළාට, වෙනම වන්දනා ගමනක් ගියාට, වෙනම වෙනත් පුණ්‍ය කර්මයක් කරලා තිබුණාට අර සමාජ සංසිද්ධියේදී මේ බාර ගන්නා ස්වභාවය නිසා උපදින කේන්තිය තින් කරයි කියලා, එහෙම නැත්නම් වන්දනාමාන කර ගියයි කියලා, සිල් සමාදන් වුණයි කියලා, විහාරස්ථානයක් හැදුවයි කියලා නතර වෙන්නේ නැහැ. ඒ යහපත් ක්‍රියාකලාපයන්ට වෙන විපාක තියෙවි. ඒ යහපත් ක්‍රියාකලාප කරමින් සිට ගෙදර යද්දිත් සමහර විට ඇනුම් කෙටුම් කාමිය ගියාය. තුවාල ලබා රෝහල් ගතෝ වැප්ලිම ගත දාන්නවා. ඒ මොකද අර තමන්ගේ හිතට එන හැඟීම පාලනය කරගන්න තරම් ශක්තියක් නැති නිසා. මෙබැවින් මිනිසා නොමිනිසෙක් බවට පත් කරන්නේ මේ මිනිස් ක්‍රියාකාරකම් කය සහ වචන නොමිනිස් ක්‍රියාකාරකම් බවට පත් කරන්නේ ඔබ තුල සැඟවී තිබෙනා වූ ඔබ විසින් බාරගත් ඔබේ ලෝභයේ නැමැති මමයි, ද්වේෂයේ නැමැති මමයි, මෝහයේ නැමැති මමයි, ඊර්ෂ්‍යාව නැමැති මමයි, වෛරයේ නැමැති මමයි. අන්න බුදු පියාණන් වහන්සේ වදාළ මම හඳුනා ගන්න. මම කියන වචනේ භාවිතා නොකර ඉන්න එපා. ඔබට ආවිද නමක් තිබෙනවා මහවලයි කියලා නොකිය ඉන්න එපා. ඒක නෙමෙයි මේ පෙන්වන්නේ. ඒ ඒ මොහොතේ උත්සන්නවන හැඟීමේදී අන්ධ වෙනවා. මේ අන්ධ වුණ පුද්ගලයා ප්‍රමාදයි. මෙන්න මේ මොහොත ඒ ක්‍රියාකලාපයන්ට නොයන්නට, ඒ ක්‍රියාකලාපෙන් ඉවත් වෙන්නට අපට භාවිතා කළ හැකි ක්‍රමෝපායක් නැද්ද, අවියක් නැද්ද? අන්නේයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සහ ධර්මයේ සරණ. මේ උද්වේග කර මේ හානිකර අවස්ථාවන්හිදී ඒන් ඉවත් වීම සඳහා භාවිතා කළ හැකි දහම් උපායක්, ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ සමාජයට දේශනා කරලා තිබෙනවා. වර්තමානයේ නම් සියලු ගැටුම් හටගන්නේ වර්තමානයේට නොවේ දේ ධම්මේ විසඳුම අවශ්‍ය. වත්මන් සමාජයේ ධම්මේ විසඳුම අනාගතයට තබා තිබෙන තාත්කල් මේ නොසන්සුන් වීම තුළ ඇතිවෙනා වූ මේ අවුල් සහ විනාශයන්ට ප්‍රතිකර්ම යොදන්න ලැබෙන්නේ නැහැ. එබැවින් මා පෞද්ගලිකව මේ කටයුත්ත වටහා ගැනීම තුළ අප මේ කරන ධර්මදේශනාව වලට තේමාවක් ලබා දී තිබෙනවා. පෞද්ගලික තේමාවක්. ජීවිතයේ ධර්මය. මරණින් පසු ධර්මය නෙවෙයි, අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙන ධර්මය නෙවෙයි. වර්තමාන මොහොතේ මවතින්නා වූ ලෝභ, දේශ, මෝහ ගැටළු හට ගන්නා විට එතන එය සංසිඳවා ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ ධර්මයක් හඳුන්වා දී තිබෙනවා. ඔබේ ඉගෙන ගන්න. ඔබේ තේරුම් ගන්න. අනතුරු ඔබේ ප්‍රායෝගිකව භාවිතයට යොදා ගන්න ඔබ ජීවත් වෙන ස්ථානයේදී. ඒ මහමග විය හැකියි, ඒ බස්සතේ විය හැකියි, ඒ භවන මධ්‍යස්ථානයේ විය හැකියි, ඒ වැවේදී විය හැකියි, කෙබඳු හෝ තැනක විය හැකියි. ඒ ඒ තැනදී තමයි මේ සැඟවුන සතුරා ඔබට පහර දෙන්නේ. මේ සතුරා සංගවා ගන්නෙ කොහොමද? සැඟවෙන්නේ කොහොමද? මා දැක තිබෙනවා පුංචි දරුවන්ගේ ජීවිත. ඔවුන්ට ඒ ලාභාලාභ සබ්දකින් දාපසංසා කියන කාරණා අඬන්න දොඩන්න වැළපෙන්න කාරණා නෙවෙයි. කෙනෙක්ගේ කමනාප වීමත් හෙට පරිගන්න කාරණයක් නෙවෙයි. අඬාන ඉඳලා නැතුව යනවා. එදා ගන්නවා. තව පැයකින් දෙකකින් ආපහු කතා කරනවා. ඔවුන්ට අවසන් කරන්න පුළුවන් මේ දේවල්. නමුත් මේ ළමාවියේ ඉක්මවා යාමේදී මේ කිසිවක් අවසන් කරන්න බැරි වෙනවා. අවසන් කිරීම වෙනුවට ඔවුන් පස්සේ ගන්න තියන්න පුරුදු වෙනවා. එන්න මේ පස්සේ ගන්න තියපු එකක් නැවත හට ගන්නවා. මොනවා තිබ්බත් ඒ තැබීම සිදු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට මම මගේ ආත්ම සංකල්පයට කියන්නේ. මතක තබා ගන්න. ඒක පාලියෙන් පවතින්නේ ඒතං මම ඒතෝහමස්මින් හේසෝ මේ අත්තා. ඒතං යන හොඳ ලස්සන වචනයක්. ඒයි යෙදිය නොහැකි කිසිවක් මේ ලෝකේ නැහැ. ඇසට ඒ කියන්න පුළුවන්, කනට ඒ කියන්න පුළුවන්, නාසයට ඒ කියන්න පුළුවන්, ලෝභයට ඒ කියන්න පුළුවන්, ද්වේෂයට ඒ කියන්න පුළුවන්, රාගයට ඒ කියන්න පුළුවන්, වෛරයට ඒ කියන්න පුළුවන්, ලෙන්ගතකමට ඒ කියන්න පුළුවන්, හොඳ දෙයට සහ නරක ඕනෑම දෙයකට ඒ කියන්න පුළුවන්. ඒවා අපි අල්ලගත්තොත්, බාරගත්තොත් ඒන් තමයි බුදු පියාණන් වහන්සේ මම හැදෙනවා කියලා පෙන්වන්නේ. මම තමයි ලෝකෙත් එක්කලා ගැටෙන්නේ. එබැවින් ලෝකෙත් එක්කලා ගැටුම් වලින් දහස් වීම සඳහා නම් මමත්වයේ මරා දමන්න ඕන, මමත්වෙන් මිදෙන්න ඕන. අන්තිමට බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන මේ දහම එසේ දුක්වලට හේතු මමත්වය තුළ හට ගන්නා බව සහ ඒ මමත්වෙන් මිදෙන්න ක්‍රියාමාර්ගයක් ගත හැකි නම් ඔබට මේ ලෝකෙම දුක් නැති බව පෙන්වනු ලබනවා. කොතරම් සුන්දර වෙනවද මේ නිවන සැනසෙන ස්වභාවය කියන එක මෙසේ ජීවිතය තුළ පවතින කරුණක්. මෙබැවින් ඔබ හැම දෙනාට මේ සඳහා භාවිතා කළ හැකි කරුණ කුමක්දයි තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි. ඒ කාරණාවෙදි මේ කරුණ මා ඔබට ඉදිරිපත් කරනවා මෙසේ. මේ බාර ගැනීම තුළ තියෙන දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියයි. මතක තබා ගන්න. ඒ පෞපින් විශ්වාස කිරීමේ සම්මාදිට්ඨිය නෙවෙයි, ඊට වඩා ගැඹුරු දෙයක්. මෙන්න මෙතන පවතිනවා සමාජය තුළ නිරන්තරයෙන් භාවිතා කිරීම නිසා බාර ගන්නා සංකල්පයක්. ඒකට කියනවා නিত্য සුඛාත්ම. ඒකට තමයි පාලියෙන් සඳහන් කරලා තියෙන්නේ ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා. එවැවින් ලොව පවතින සියලුම බාහිරේ පවතින ප්‍රශ්න සිත ඇතුළත පවතිනා වූ මේ ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පයෙන් ජනිත වූ දේවල්. එබැවිනුයි අපට ප්‍රශ්න විසඳා ගැනීමේදී බුදු පියාණන් වහන්සේ වදාළ මේ දහම සරණ කරගෙන මූලයෙන් මේ ගලවා දමන්න අවශ්‍ය වෙන්නේ. අන්න පුහුණු කළ ඇතා කොහොමද? පුහුණු නොකළ ඇතා කොහොමද? පුහුණු නොකළ ඇතා මේ දේවල් බාර අරගන්නවා, බාර අරගෙන ප්‍රතිප්‍රහාර දක්වන්නට යනවා. අනතුරුය වදනින් ප්‍රහාරයකට, ප්‍රහාරයකින් රෝහල්ගත වීමකට, ජීවිතහානියකට, ධනහානියකට සම්බන්ධතා යලි යථා තත්ත්වයට පත් කළ නොහැකි පරිදි ඔවුනොන් දකින්නකට වෛරයෙන් පෙළෙන, තරහින් පෙළෙන, රිදවන, පරිගන්න, ඇනුම් බැනුම් ඇති කරගන්න තැන දක්වා ගෙනියනවා. අනේ මේ මහ පොළොව මත ලබා තිබෙනා වූ ජීවිත මෙතරම් කර්කස, මෙතරම් දුෂ්කර, මෙතරම් වේදනාකාරී ජීවිත ගත කරන්නේ ඇයි? සැනසෙල්ල ජීවත් වෙන්න තිබියදී. එබැවින් ඔබ මේ නොපුහුණු ඇතාගේ චරිතයෙන් ඉවත් වී පුහුණු ඇතාගේ චරිතයටපත් වෙන්න වෙනවා. බාර ගැනීම වෙනුවට බාර නොගැනීම, ප්‍රතික්‍රියා දැක්වීම වෙනුවට ප්‍රතික්‍රියා නොදැක්වීම, ඉදිරියට තැබීම වෙනුවට ඉදිරියට නොතබා අවසන් කිරීම, මේක ස්වභාවික සංසිද්ධියක්. ඔය පුංචි දරුවෙකුට කවුරු හරි බැන්නයි කියලා හිනා වෙනව වරුණාම ආපහු බණින්න යනවද? මොකක් හරි කාරණයකට තරහ වුණයි කියලා ආපහු අඬනා ඉඳලා හිනා වෙනව වරුණාම ආපහු තරහෙන් කටයුතු කරනවද? ස්වභාවයෙන්ම සිතේ හටගන්න දේවල් අල්ලාගත්තේ නැත්තම් නැති වෙනවා. අල්ලා ගැනීම අපවිසින් කරන ලද අභාග්‍යයි, හානියයි. ස්වභාවයෙන්ම සිතේ හටගන්න ඕනෑම දෙයක් අල්ලාගන්නේ නැත්නම් එය ඒ අවශ්‍ය කාර්යය කොට හේතු විතර නොතබා අවසන් වෙනවා. මේ අල්ලාගන්නේ නැතුව හේතු විතර නොතබා අවසන් වීම ස්වභාවයෙන් අප ගෙනාව වූ හැකියාවක්. මෙයට හානි බමුණවා ගැනීම තමයි අප ජීවත් වෙන්න ගිහින් කරගත්ත හානිය පාඩුව. එබැවින් යලිත් අපි අර හිටපු තැනට යන්නේ කොහොමද? ස්වභාවයෙන්ම හටගත්ත දේවල් වදයක් නොදී අවසන් වෙන ඒ සංවේදී මානසික ස්වභාවයට යන්නේ කොහොමද අපි? මේකට තමයි භාවනාත්මක මනස කියලා කියන්නේ. මේක අපි උරුමයෙන් ගෙනාපු දෙයක්, උපකින් ගෙනාපු දෙයක්. මේ නැති කර ගැනීම තමයි පරිහානිය කියන්නේ. හානි කරගන්නවායි කියලා කියන්නේ. එබැවින් අපට දුක්ගෙන දෙන ලබන්නේ අපේ ශරීරය නෙවෙයි. සිත කය වචනත් නෙවෙයි. ඒවා ක්‍රියාත්මක කිරීමේදී එතන පාලකයා බවට පත් වෙනා වූ මම සංකල්පයයි. මම සංකල්පයේ ප්‍රවේද කීපයක් මා ඔබට කියන්නම්. තරහව, වෛරය, ක්‍රෝධය, ඉරුසියාව, බය, කනගාටුව, දුක එක් එක් මොහොතට හිතට එනා වූ සංකල්ප. මේ සංකල්පයන්ෙහිදී විරුද්ධ දේවල් විනාශ කරන්න හදනවා. කැමති දේවල් පියා ගන්න හදනවා. අනේ ඒ දෙකටම තමයි අල්ලා ගැනීම කියන්නේ. එසේ අල්ලා ගැනීම තුළ තමයි ඉදිරියට තැවීමක් සිදු වෙන්නේ. ඔබ අද තරහ වුණා? ඔබ හිතනවා මට වෙලාවක් ආවයි කියලා. වෙලාවක් එනතුරු ඒ ඉතුරු වෙනව නේද? ඒ නිසා අද හිත අනිද්දා ජීවිතේ සමහර ජීවිතෙන් එහා පැත්තට. අපට එහෙම තියන්න නැතුව අවසන් කරන්න උනා නම් අද අමනාපය අතහැරලා හෙට බිරිඳ සමග, සහෝදරයා සමග, ඥාතීන් සමග, ඉතුරු හිතමිතුරන් සමග ඒ කරුණු වලින් කතා කරන්න පුළුවන් කමක් තිබුණා නේ. අපිම නැති කරගන්නවා මේක. එබැවින් මේ දේශමූලිකව කටයුතු කිරීම වුණොත් අතර තියෙන ඖෂධ සම්බන්ධතාවයේ බිඳහරින, ලෙන්ගතකම බිඳහරින, සනසිල්ල විඳහරින හතුරෙක් බව තේරුම් ගන්න. බුදුන් වහන්සේ වදාරනවා මම කොට ගන්න නැත්නම්, බාරගන්නේ නැත්නම්, ඔබ දැකති වෙනවාද කෙහෙල් කොළේට අලුත් කෙහෙල් දැල්ලට වැටෙන ජලයට වෙනදී? ඔබ දැකති වෙනවාද වෙල්ලල ගාලක තියෙන අලු නැවුම් වෙල් අල් කොළේකට වැටෙන ජලයට සිදු වෙනදී? ලිස්සා යනවා. පසු වෙනුවට තමයි තෙමෙන්න ගන්නේ. අනේ ලිස්සා යන වෙන්නේ බාර නොගෙන සිටීම තුළින් අවසන් වෙනවා. බාර ගත්තම හිත ඇතුලේ ඉතුරු වෙනවා. මෙන්න මේ හිත ඇතුලේ ඉතුරු වෙන එකට කියනවා තණ්හානුසය කියලා. තණ්හානුසයට තැබු දේවල් නැවත උපදිනවා. තණ්හානුසයට නොතබා ඉන්නට පුළුවන් නම් ඒ නොතබන දේවල් නැවත උපදින්නේ නැහැ. නැවත උපතේ නැති කරන්න ඕන. නැවත උපත පුද්ගලකේ නැති කරන්න ඕන නම් ස්කන්ධ පංචකයාගේ නැවත උපත නවත්තන්න වෙනවා. ස්කන්ධ පංචකයාගේ නැවත උපත නෙමෙයි පංච උපාදාන ස්කන්ධයෙන් අරමුණු ගැනීමේදී මේ නැවත උපතට හේතු ඉතුරු වෙමින් සිදු වෙනවා. එබැවින් පංච උපාදාන ස්කන්ධා දුක්ඛායන බුදුන් වහන්සේ වදාළා. අන්න කොතනින් කරකිලා හරි අන්තිමට එන්න ඕන පංච උපාදාන ස්කන්ධ පරිහරණය කරනවා නම් ඔබට සතුට හේව්වට අවසානයේදී හිමිවී පවතින පළදු වෙන සම්බන්ධතාව. වත්මන් සමාජය තුළ මේ සම්බන්ධතාව ආරම්භයෙන් සුන්දර වී අවසානිය දක්වා සුන්දරව ගෙනියන්නට එසේනම් ඔවුනොන්ට ගරු කරන, ඔවුනොන්ට අවංක වෙන, ඔවුනොන්ට සමාව දෙන, ඔවුනොන්ට පහර දෙන්න රිදවන්ට කල්පනා නොකරන මිනිසත්කමින් පිරි, ලෙන්ගතකමින් පිරි, සෙනෙහවන්තකමින් පිරි ස්වභාවයක් තියෙන්න ඕන නේද? ඒකයි මානසික ස්වභාවය කියලා කියන්නේ. එවිට මේ ක්‍රියාදාමය තේරුම් ගන්නකොට මෙන්න මේ දෙපැත්ත මෙතන සිදු වෙන්නේ. පුහුණු නොකළ ඇතා ඉතලකාර පහර කනෝ යෝගී ධම තේරුම් නොගත්ත පුද්ගලයා ඒ දේවල් නිත්‍ය සුඛාත්ම සංකල්පයෙන් බාර ගන්නවා. බුදු පියාණන් වහන්සේ වදාරනු ලබනවා නිත්‍ය සුඛාත්ම කියන වචන තුනේ ගැඹුර අටහාගෙන ඒ ඔබ කරන ආකාරය තේරුම් ගන්න. ඔබ ළඟ තියෙන දෙයක් ඒක. දැන් එතෙන්ට ආදේශ කරන්න. නිත්‍ය සුඛාත්ම වෙනුවට අනිත් දුක්ඛ අනාත්ම ආදේශ කරන්න. ආදේශ කරන්න ඕනකොට මොකද වෙන්නේ? වැඩෙන දේශය වෙනුවට ඊට පස්සේ පාලනය වෙන්න ගන්නවා. ප්‍රතික්‍රියා දැක්වීමකට අවසන් වීම සිද්ධ වෙනවා. ඉතිරි නැතුව අවසන් වීම සිද්ධ වෙනවා. මේ පිළිබඳව තියෙන්නේ මෙන්න මෙහෙමයි පාලි භාෂාවේ. උප්පන්නං කාම විතක්කං නාදිවාසේති, උප්පද්දං ව්‍යාපාද විතක්කං නාදිවාසේති, පජහති විනෝදේති, බ්‍රාන්ති කරෝති යන භාවං ගමේති. මෙන්න මන්ත්‍රය. මේක කියවට බෑ මේන් කියවෙන කාරණේ තේරුම් ගන්න. උප්පන්නං ව්‍යාපාද විතක්කං කියන්නේ අර තරහව කියන එක තමයි. ගහගන්න වෙනගන්න රිදවගන්න යනවනම් බාරගත් ආදිවාසේති. එහෙම කරන්නේ නැත්නම් ආදිවාසේති. අල්ලගත්තේ නැත්නම් ප්‍රතික්ෂේප කරා පජහති. ශික්ෂණයට භාජනය කළා විනෝදේති. මම යන්න නරකයි කැත්තර පොල්ල වගේ. අසමගිය තමයි එන්නේ වැඩි වෙන්නේ සම්බන්ධතා පුළුල් වෙනවා. අවසන් කරන්න. ඉතිරි නැතුව අවසන් කරන්න. ව්‍යාන්ති කරෝති. අන්න ඒකයි අනිත්‍ය කියන්නේ. ඉතිරි නැතුව අවසන් කරන එකට කියනවා අනබාවං ගමේති යලිත් ඒ දුකහට නොගන්නට හේතු හිත ඇතුළත සතබව අවසන් කරන්න. මේ ධර්මයයි. මේ ධර්මයේ සරණ තමයි මිනිසුන්ට ලෝභ දේශ මොහයන්ගෙන් නිදහස් වීම සඳහා පවතින්නේ. එබැවින් ධර්මයේ වර්තමානයේ භාවිතා කළ යුතු දෙයක්. ධර්මයේ දුකින් මිදීම සඳහා සරණ කරගත යුතු දෙයක්. ඒට ස්ත්‍රී භාවයක්, පුරුෂ භාවයක්, ගිහි භාවයක්, පැවිදි භාවයක් කියලා එහෙම වෙනසක් නැහැ හැම දිනාටම මේ දේ. බලන්න බුදු පියාණන් වහන්සේ හොයාගත්ත මේ ධර්මයේ කොතරම් ප්‍රායෝගිකද, කොතරම් වළංගුද කියලා. ඔබගේ මෝඩකම් ඔබගේ හදවත් වලින් ඉවත් කර දමනු ලබනවා. ඔබගේ දුෂ්ටකම් ඔබගේ සිත් වලින් ඉවත් කරනු ලබනවා. සැබෑවටම ඊට මිනිස්සු පවතින්නේ හදවත් වල මිනිස් හැඟීම්. මිනිසත්කම යනු එයයි. ශරීරේ නොවේ. ශරීරයෙන් මිනිසත් වුණාට ඇතුළත ඉන්නේ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා නම් එතන ඉන්නේ මනුස්සෙක් වෙනවට මනුස්ස ප්‍රේතෙක්, මනුස්ස තිරිසනෙක් වෙන්න පුළුවන්. ඒ ප්‍රේත ක්‍රියා ත්‍රිසං ක්‍රියා තමයි මේ සමාජයේ අපට මාධ්‍ය ඔස්සේ අහන්න හම් වෙන්නේ සිදු වෙන අපරාධ. ඔවුන් තුළින් ඒ නොමනුස්සකම් මරා නොදමා මේ සමාජයේ යහපත් එකක් බවට පත් කරන්න බෑ. අන අප උත්සාහ කරනු ලබන්නේ මිනිසුන් මැරීමෙන් සමාජය යහපත් කරන්න නෙමෙයි. මිනිසුන් තුළ තිබෙනා වූ නොමිනිස්කම්, නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ වර්ධනය කරගත්තා වූ නොමිනිස්කම්, බුදු පියාණන් වහන්සේ වදාළ අනිද්දුක්ඛානාත්ම නම් වූ ධර්මයේ සරලින් ඔවුන්ගේ සිත්වලින් පළවා හැර සැනසෙල්ලේ ජීවත් වෙන, ඔවුන්ට ගරු කරන, සමාජයට අවශ්‍ය ලෙන්ගත්කම් වලින් පිරුණ වර්තමානයේ යහපත් මිනිසුන්ගෙන් යුක්ත සමාජයක් අප බලාපොරොත්තු වෙනු ලබන්නේ ධර්මයේ සරණින්. එබැවින් අප විශ්වාස කරනු ලබන්නේ අනාගතයට කල්තබන ධර්මයක් වෙනුවට, මියගින්මින් ලබා ගන්නා වූ ධර්මයක සරණ වෙනුවට, වර්තමානයේ පවතිනා වූ ගැටලු වලට පිළිසරණක් වශයෙන් ධර්මය සොයනාසා ධර්මය සරණ කර ගන්නාය. ඔවුන් අනිවාර්යෙන්ම ලෝභ දේශ මොහ රැස් කරන අය වෙනුවට ලෝභ දේශ මොහ අස් කරන අය බවට පත් වෙනවා. ඔවුන් අනිවාර්යෙන්ම අනුසෝතගාමීන් වෙනුවට පටිසෝතගාමීන් බවට පත් වෙනවා. ඔවුන් අනිවාර්යෙන්ම පුතග්ජනීන් වෙනුවට ආරි පුද්ගලයන් බවට පත් වෙනවා. මේ වචන වලින් මම සඳහන් කරන්නේ උන්වහන්සේ වදාළ ඒ පුහුණු කළ යථාගේ ස්වභාවයයි. එබැවින් ඔබද බුදුරජාණන් වහන්සේගේ ඒ ආදර්ශය අරගෙන මේ වත්මන් සමාජයේ පවතිනා වූ සම්බන්ධතා පළවදුවේ හමුවේදී නුපුහුණු ඇතෙක් මෙන් කටයුතු කරන්නේ නැතුව පුහුණු කළ ඇතෙක් බවට පත්වීම සඳහා ධර්මස්සවණයකට ධර්මයේ තේරුම් ගැනීමෙන් එදිනදා ජීවිතයේදී ඒ මොහතර ධර්මයේ භාවිතා කරමින් මේ ලෝභ දේශ මොහ නැමැති හතුරා මරා දමමින් මිනිස්කම් රජයන තැනට මේ සමාජයේ පත්කරන්නට ඔබට ඒ තුළින් නිවීම සංසීම ළඟා කරගන්නට මෙම ධර්මානුශාසනාවද උපයෝගී කොට ගන්නා ලෙස මතක් කරමින් ඔබ හැම දිනාට ඒ සදහම් සරණින් මෙලොවදීම ශාන්ත වූ සුවය විඳින්නට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනයක් කරමින් අප ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශත්ථා චුම්මත්තා දේවානාගා මහිද්දීපා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අනේ ධර්මානුශාසනාව තවත් ගරුතර දේශකයන්න් වහන්සේ කැගල්ල පුස්සල් ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිකල දීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සිරිවිදුත් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. ධර්මවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගත හැකි කතා කරන ජාතික ගුවන්තුලේ ආධුනික අංශයේද දුරකථන අංකය 0112 69 71 40.